පාර්ලිමේන්තු සොයාරල නාමජනා කතාවකට පස්සේ රාජ්‍ය ආයතනවල පත්වීම් ලබා දීම නීති විරෝධීන් සහ ඒ සම්බන්ධයෙන් එතුමා ඒ ආයතනවලට මැදිහත් වෙනවා කියලා කිව්වා. ඉදිරියේදීත් සිද්ධ වෙන්න පුළුවන් එවැනි නීති විරෝධී කටයුතු නැත්තිමුණ මැදිහත් වෙනවා කියලා කිව්වා. ඒ වගේම මාධ්‍ය භාවිතාවේදී ඒ වගේම දේශපාලන පක්ෂවලට රැස්වීම පැවැත්වීමට නගර සභා සහ පාර්ලිමේන්තු සභාවල ඉඩම් වෙන් කර ගැනීමේ කාරණවලදී මතුවේ ගැටළු වෙනවා කතා කරා. ඉතින් මේ පිළිබඳව අදාළ අංශවලට දැනුම් දීම් කරලා මේ මැතිවරණය සිරු දේශපාලන පක්ෂවලට සාධාරණ ඉෂ්ට වෙන ලෙස පැවැත්වීමට මැදිහත් වෙනවා කියන කාරණේ කිව්වා.